नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामि। साधु පින්වත්නි, අද අපි සූදානම් වන්නේ මජ්ක්‍ධිම නිකායට අයත් දේශනාවක් ශ්‍රවණය කරන්නයි. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ශ්‍රවත් නුවරදී කුමාරකස්සපයන් වහන්සේට වදාළේ. කුමාරකස්සප ස්වාමින් වහන්සේ ඒ දවස්වල වැඩවාසය කළේ අන්දවනේ. අන්දවනේ සවැත් නුවරට ආසන්න වූ විවේක වනාන්තරය. මේ අන්දවනේ වාසය කරද්දී රාත්‍රියේ ඒ අන්දවනේ ඒකාලෝක කරගෙන දෙවි කෙනෙක් ආවා. ඇවිදින් කුමාරකස්සපයන් ළඟට පැමිණිලා එක්තරා ප්‍රහේලිකාවක් පැවසුවා. ඒ ගැන විස්තර වශයෙන් තමයි මේ දේශනාව තියෙන්නේ. ඔබ දන්නවා ඒ බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ ලෝකයාට දහම්මග කියද්දී ඒ ධර්මය දෙවියොත් අවබෝධ කරගන්නවා, මිනිසුනුත් අවබෝධ කරගන්නවා. සමහර අවස්ථාවන්හිදී මිනිසුන්ට නොවැටහෙන මිනිසුන් නොසිතූ කරුණු දෙවිවරු ඇවිදිලා අහනවා. මංගල සූත්‍රය. එතකොට මංගල සූත්‍රය දේශනා කරන්න හේතු වුණේ මිනිස්සු ඇවිදින් බුදුරජාණන් වහන්සේගෙන් මංගල කරුණ ඇහුවේ නෑ. ඒ මංගල කරුණ ඇහුවේ දෙවිවරු. පරාභව සූත්‍රය. පිරිහෙන කරුණු. එතකොට පිරිහෙන කරුණු මිනිසුන් ඇහුවේ නෑ. ඒ ඇහුවේ කවුද? දෙවිවරු ඇවිල්ලා. එතකොට මේ ඔක්කොම කාට කළ දේශනාද? දෙවිවරුන්ට කළ දේශනා. හැබැයි ඒකේ තියෙන්නේ මනුස්ස ජීවිතයට උපකාර වන දේ. ඉතින් මේ වගේ දේශනා අපට හම්බ වෙනවා. ඉතින් මෙතනදී කුමාරකස්සපයන් වහන්සේ ළඟට ඒ දෙවියෝ පැමිණිලා මේ ප්‍රශ්න කළා. ප්‍රහේලිකා ස්වරූප ප්‍රශ්නයක්. සමහර අවස්ථාවලදී දෙවිවරු මේ වගේ ප්‍රශ්න උගන්වලා උත්තර හොයාගෙන යන මිනිස්සුන් පිටත් කරනවා. එතකොට එසේ පිටත් කරද්දී ඒ කාලේ ඒ නුවණැති මිනිස්සුන්ට ඒක අවබෝධ වෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ ප්‍රශ්නේ අසද්දී. ඉතින් මේ වගේ මේ මනුස්ස ලෝකේ මිනිසුන්ට විස්තර වශයෙන් බුදුරජුන්ගේ ධර්මයේ ලැබෙන්න දෙවිවරු සෑහෙන උදව් වෙලා තියෙනවා. එතකොට දැන් මේකෙන් අපිට පේනවා මේ දෙවිවරුන්ටත් එහෙනම් යමක් හිතන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපිට කාලයක් තිස්සේ අහන්න ලැබෙන්නේ දෙවිවරුන්ට ධර්මය අවබෝධ කරගන්න බැරි පිරිසක් මන්ද බුද්ධික පිරිසක් කියලා. ඒ ඇත්තන්ට පුළුවන්කම තියෙන්නේ අපි දුන්න පින් වලින් යැපි යැපි ඉන්න විතරයි කියලා. එතකොට මේ බුද්ධ දේශනා සිහිබුද්ධියෙන් කියවද්දී අපිට පේනවා ඒ ඇසූ දේවල් බොරු බව. ඉතින් මේ නිසාම බොහෝ දෙනෙක් දිව්‍ය ලෝක ගැන නොදැන සිටියා. තේරුම් නොගෙන සිටියා. නමුත් අපට පේනවා මිනිසුන් වගේම බුද්ධිමත් එවගේම මිනිස්සුන් සමහර අවස්ථාවලදී ඊටාම වේගින් ධර්මයේ අවබෝධ කරනවා. එක සිද්ධියක් තියෙනවා අර කපිලවස්තුවේ හිටපු අර ගෝපිකා කියලා උපාසිකාව භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කළා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලාගෙන් ඇහුව ඒ උපාසිකාව අනේ පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා ওই පුරුදු කරන ධර්මයේ මට පොඩ්ඩක් කියලා දෙන්න කිව්වා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා ඒ ධර්මයේ කියලා දුන්නා. ඒ ධර්මයේ ශ්‍රවණය කරපු අර ගෝපිකා අල්ලගත්තේ මොනවද? ධර්මයයි. එතකොට ගෝපිකාට හොඳට මොළේ තිබ්බා. දාන දෙන්න ගියා, උපස්ථාන කරන්න ගියා. අනේ මේ ස්වාමීන් වහන්සේලායි මට ධර්මික යදුනේ කියලා ස්වාමීන් වහන්සේලා අල්ලගත්තේ නැහැ. අල්ලගත්තේ කුමක්ද? ධර්මයයි අල්ලගත්තේ. ඒ ධර්මයේ අහුවෙච්ච නිසා ඒ ධර්මයේ අවබෝධ වුණා. ගෝපිකාව ගෙදර ඉඳලා සෝවාන් වුණා. හැබැයි මේ සෝවාන් වෙන්න උපකාර වෙච්ච ධර්මයේ කියපු ස්වාමීන් වහන්සේලාට මේ බුද්ධ කාලේ පව බැරුව ගියා. ඊට පස්සේ හැබැයි අපිට ගිහිල්ලා නැහැ. ගෝපිකාව මියගින් උපන්නා සක්‍ර දෙවියන්ගේ දිව්‍ය පුත්‍රයෙක් වෙලා පුත්‍රස්ථානී උපන්නා කුමාරයෙක් වෙලා දිවි කුමාරෙක් වෙලා ගෝපකකින් නමෙන් ආර භික්ෂුන් වහන්සේලා උපන්නා ඒ දිව්‍ය කුමාරවරුන්ට ඔව් දිව්‍ය කුමාරවරුන්ට නොත්‍ති දක්වන නැටුම් දක්වන කණ්ඩායමයි බලන්න මෙන්න දෙන්නේ ඊට පස්සේ දැන් බලන්න මේ අර ගෝපක දිව්‍ය පුත්‍රයාට තියෙනවා කෘතගුණ එතකොට ගෝපක දිව්‍ය පුත්‍රයාට ඕන වුණා අර ස්වාමීන් වහන්සේලා දැන් දැනගත්ත මේ මෙහෙම ඉන්නේ කියලා. එතකොට මේ මොකද දැන් අර තමන් ඉස්සරහ නැටුම් දක්වන දිව්‍ය කණ්ඩායමේ ඉන අලුත් පිරිසක් ඇවිල්ලා. ඉතින් දැක්කා මේ අනේ මේ මං දම්පැන් දීලා උපස්ථාන කරපු ස්වාමීන් වහන්සේලා නේද මුන්නහන්සේලාගේ මං ධර්මය අහලා නේද මම මේ පව සෝතාපන්න වුනේ. අනේ මම මේක මතක් කරන්න ඕනේ කියලා ඇහුවා මේ ඔබ කොහේදද ආවේ කියලා ඇහුවා. අපි මනුස්ස ලෝකේ කිව්වා. කොහෙද හිටියේ කියලා ඇහුවා. මොකද්ද කළේ කියලා ඇහුවා. අපි පැවිදි වෙලා වුණා කිව්වා. අපි කපිලවස්තු හිටියේ කිව්වා. ඊට පස්සේ ඇහුවා මේ මතකද කපිලවස්තුවේ ගෝපිකා කියලා එක්තරා උපාසිකාවක් ඔබ වහන්සේලාට දම්පැන් දුන්නා. මතකයි කිව්වා. ඔබ වහන්සේලා ධර්මයේ කිව්වා මතකද කියලා. මතකයි. ඒ මම කිව්වා. ඊට පස්සේ ඇහුවා ඔබ වහන්සේලා මොන දිශාව බලාගෙනද ওই ධර්මයේ පුරුදු කළේ? එතකොට දැන් දිව්‍ය කුමාරවරු කීප දෙනෙක් එකපාරට සිහි කරන්න ගත්තා තමන්ගේ අතීතේ. සිහි කරද්දී තේරුණා අපි මේ ගෞතම සාසනෙ පැවිදි වෙලා හිටියා. අපිට මේ ධර්මයේ අපි ප්‍රගුණ කළා. අපිට ඒ කාලේ මේක අවබෝධ කරගන්න බැරුව ගියා කියලා. හැබැයි ඒ සැනින්ම මේ දිවිවරු ඒ ධර්මයේ සිට පිහිටවාගෙන ඒ සුළු වේලාවක් ඇතුළත චිත්තී කාග්‍රතාවිකුත් ඇති කරගෙන විදර්ශනාත් වඩලා එතනින් චුත වෙලා බඹලවත් උපන්නා. එතකොට බලන්න මේ දිව්‍ය ලෝකයක තියෙන හැකියාව. අතීතය මතක් කරගන්න පුළුවන් වුණා. අතීතයේ ප්‍රගුණ කරපු ධර්මයේ මතු කරගන්නත් පුළුවන් වුණා. එතකොට මේ තවන් දෙන්නේ කොහෙද? ඒ දිව්‍යුරු පිරිසින් බැරි වුණා ඒක කරගන්න. වීරිය මදි වුණා. අර දිව්‍ය කාමයට ඒගොල්ලෝ ඇල්ලා හිටියා. සමහරට පස්සේ කාලේ අප්‍රමාදී වෙන්නේ ඇති. ඒක දන්නේ. නමුත් මේ වෙලාවේ ඇලිලා හිටියා. එතකොට මේකෙන් අපිට පේන්නේ පින්වත්නි දෙවියන්ට පවා මේ ධර්මයේ අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ අර ගෝපක දිව්‍ය කුමාරයා ඉපදුනේ තවුතිසාවේ. චාතු මහරාජික තාවතිංස කියන දෙකේම අධිපති කවුද? සක් දෙවිඳු. එතකොට මේ දෙවිවරු ඒ පහළ තල්වල දෙවිවරු පවා ඒ ධර්මයේ අවබෝධ කරනවා. ඉතින් මේ රාත්‍රියේ තමා ළඟට පැමිණි මේ දෙවියෝ ඒ කුමාර කස්සපයන් වහන්සේට මෙන්න මෙහෙම එකක් කියනවා. කියනවා භික්ෂුව මේක තුඹසක්. මේක තුඹසක්. මේ තුඹස රෑ තිස්සේ දුන් දානවා. මේ තුඹස රෑ තිස්සේ දුන් දානවා. දවල්ට ඇවිලිනවා. රෑ තිස්සේ දුන් දාලා දවල්ට ඇවිලිනවා මේ තුඹස. එතකොට භික්ෂුව බ්‍රාහ්මණේ මෙහෙම කිව්වා. නුවණ තියෙන කෙනා නුවණ තිත නැත්ත ආයුධයක් අරගෙන මේ තුඹස හරන්න. තුඹසක් තියෙනවා මේ තුඹස රෑ තිස්සේ දුන් දානවා දවල්ට ඇවිලෙනවා ගිනි ගන්නවා මේක ආයුධයක් අරගෙන අහරන්න කිව්ව ප්‍රඥාවන්ත කෙනාට. එතකොට ප්‍රඥාවන්ත කෙනා මොකද කළේ මේක අහරනකොට මේ තුඹස වසාගෙන තිබෙනවා දොර අගුලක්. තුඹස වසාගෙන තිබෙන දොර අගුල අහුවෙනවා. එතකොට කියනවා ඒ ඥානවන්ත කෙනා කියන අර බ්‍රාහ්මණයාට ස්වාමීනි දොර අගුලක් අහුණා. එතකොට බ්‍රාහ්මණයා කියනවා ඒ දොර අගුල ගලවල උඩට ගන්න කියනවා. අයින් කරන්න කියනවා. ඊට පස්සේ කියනවා අභික්ඛත සුමේද සත්තං ආදා ආයත ආයුධය අරගෙන සුමේද කිව්ව ඥානවන්ත තැනැත්ත. ආයමත් ආයුධය අරගෙන ඔය තුඹස හාරන්න. ආය හාරනකට එයාට හම්බ වෙනවා ගෙම්බෙ. එතකොට කියනවා මේ ස්වාමීනි ගෙම්බෙක් හම්බුණා. ආ එයා අතුරට දාන්න කියනවා. ඊට පස්සේ කියනවා ඥානවන්ත තැනැත්ත ආයමත් හාරන්න. ආයමත් හාරනකොට අර ඥානවන්ත තැනැත්තාට හම්බ වෙනවා කියනවා මේ ස්වාමීනි මට හම්බ වෙනවා ද්විධා පතෝ දෙපැත්තට තියෙන මාර්ගයක් හම්බ වෙනවා. එතකොට මේ බ්‍රාහ්මණයා කියනවා ඒ දෙපැත්තට තියෙන මාර්ගයත් උස්සල පැත්තකින් තියන්න කියනවා. ආයත් හරන් යන්න කියනවා. ඒතර ආයත් හරන් යනවා. ආයත් හරන් යනකට කියනවා ස්වාමීනි ඉබ්බෙක් හම්බ වුණා කියනවා. ඉබ්බෙක් කිව්වේ ඉදිබුවෙක් හම්බ වුණා කියනවා. එතකොට කියනවා ඉදිබුවාවත් අරගෙන පැත්තකින් තියන අරන් තියන අහකට ගන්න කියනවා. එතකොට ආයත් හරන්න කියනවා මේ තුඹස ආයුධයෙන්. ප්‍රඥාවන්ත කෙනාට කියනවා ප්‍රඥාවන්ත කෙනා ආයත් මේ හරන්න ඔය තුඹස. ආයත් හරද්දී අහුවෙනවා මස් කපන කොටේකුයි පිහියයි. කියනවා හරි ඒකත් අයින් කරන්න කියනවා. අයින් කළා ආය හරන්න කියනවා. ආය හරනකොට මස් වැදල්ලක් හම්බ වෙනවා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මස් වැදල්ලක් හම්බ වුණා. ඔව් ඒකත් අයින් කරන්න කියනවා. ආයෙත් අයින් කරනවා. අයින් කරාම කියනවා ස්වාමීනි ණයෙක් ඉන්නවා. ආ කියනවා ණයට ඉන්න දෙන්න කියනවා. ණයට ඉන්න දෙන්න ණයට එක හැප්පෙන්න යන්න එපා කියනවා. නමෝ කරෝහි නාගස්ස. ඒ නාගයාට වඳින්න කියනවා. ඊට පස්සේ කියනවා භික්ෂුව ඕන දැන් මං මේ ප්‍රශ්නේ ඔබට කිව්වා. දැන් ඔබ මේක භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් අහන්න. භාග්‍යවතුන් වහන්සේ යම් විදියකින් මේකට පිළිතුරු දෙයිද ඒ විදියට මතක තබා ගන්න. හැබැයි වික්ෂුව මේ දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ශ්‍රමණ බ්‍රහ්මණයන් සහිත මේ ලෝකේ මේ ප්‍රහේලිකාව විසඳන්න පුළුවන් කෙනෙක් තථාගතයන් වහන්සේ හැර තථාගත ශ්‍රාවකෙක් හැර ඒ කියූ ධර්මයක් උපුටා ගත්තොත් හැර අයි මේකට උත්තර දෙන්න කෙනෙක් නම් ලෝකේ නැහැ කියන. එතකොට මේ කුමාර කස්සපයන් වහන්සේ ඒ රෑවැෑමෙන් භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න පිටත් වුණා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. වන්දනා කොට එකත් පස්ස වාඩි වෙලා භාග්‍යවතුන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ ඊයේ රාත්‍රියේ මධ්‍යම රාත්‍රියේ මුළු අන්දවනේම ඒකාලෝක කරගෙන එක්තරා දෙවියෙක් පැමිණුණා. පැමිණිලා ඒ දෙවියා මට මෙහෙම කිව්වා භික්ෂුව භික්ෂුව මේ තියෙන්නේ තුඹසක්. මේ තුඹස රාත්‍රියට දුන් දානවා දවල්ට ඇවිලෙනවා. එතකොට නූණ ඇති කෙනාට බ්‍රාහ්මණය කියනවා නූණ තියෙන තැනැත්ත ආයුධය අරගෙන ඔය තුඹස හාරන්න කියලා. එතකොට අර නූණ තියෙන තැනැත්තා මේ තුඹස හාරනවා. තුඹස හාරද්දී නූණැත්තාට අහුවෙනවා තුඹස වසා ඇති දොර අගුලක්. එතකොට එයා කියනවා අර බ්‍රාහ්මණයාට ස්වාමීනි දොර අගුලක් අහුණා. එතකොට අර බ්‍රාහ්මණයා පිළිතුරු දෙනවා ඥානවන්ත තැනැත්ත දොර අගුල ගලවලා උඩට ගන්න පැත්තකින් තියන්න. තියලා ආයමත් හාරගෙන යන්න. එතකොට ආයෙ හාරගෙන යද්දී ඔව් ගෙම්බෙක් අහුවෙනවා. කියන ස්වාමීනි ගෙම්බෙක් ඉන්නවා. ආ ඔය ගෙම්බවත් අරගෙන පැත්තකින් තියලා නූනේ තැනැත්ත ඔය ආයුධයෙන් තවදුරටත් හාරන්න. ආයි හාරගෙන යන්නට අහු වෙනවා ඔව් දෙමන් සන්ධියක්. එතකොට දෙමන් සන්ධිය අහු වුණාම කියනවා ස්වාමිනී දෙමන් සන්ධියක් අහු වුණා. ඔව් ඒකත් එහෙනම් අරගෙන පැත්තකින් තියලා නැනවත් නැත්ත තවදුරට හාරන්න. කියන තවදුරට හාරද්දී අහු වෙනවා චංගවාරං. චංගවාරං කියලා කියන්නේ පෙරහංකඩයක්. පෙරහංකඩයක් අහු වෙනවා. හාරගෙන යද්දී පෙරණ එකක් අහු වෙනවා. ආ ඒකත් පැත්තකින් තියන්න කියනවා. ඊට පස්සේ තවදුරට හාරන්න කියනවා දිගින් දිගටම. හාරඟට අහු වෙනවා කුම්මෝ. කුම්මෝ කියන්නේ ඉදිබුව ඉබ්බෙක්. ඉබ්බෙක් අහු වෙනවා. එතකොට අර බ්‍රහ්මණයා කියනවා දැනවත් නැත්ත තවදුරට හාරාගෙන යන්න. තවදුරටත් අර නුවණැති කෙනා ආයුධයෙන් සාරගෙන යද්දී එයාට අහු වෙනවා ඔව් මස් කපන කොටේ පිහියයි. පිහියයි අහු වෙනවා. එතකොට කියනවා ස්වාමීනි මස් කපන කොටේකුයි පිහියකුයි තියෙනා මෙතන. ආ ඒකත් අයින් කරන්න කියනවා. එතකොට ඒකත් අයින් කළා හාරගෙන යද්දී අන්තිමට අහු වෙනවා මස් වැදැල්ල. ඊට පස්සේ කියන ස්වාමීනි මස් වැදැල්ල කහ වුණා. එතකොට අර බ්‍රාහ්මණයා කියනවා මේ මස් වැදැල්ල අයින් කරන්න. මස් වැදැල්ල අයින් කරනවා. අයින් කරාම ඔව් කියනවා ආයි හාරගෙන යන්න කියනවා. ආයි හාරනකොට නාගයෙක් හම්බ වෙනවා. ස්වාමීනි නාගයෙක් ඉන්නවා. එතකොට කියනවා හා නාගයා හිටපුවාවේ නාගයත් එක්ක හැප්පෙන්න එපා. නාගයාට නමස්කාර කරන්න. ඉතින් කියන භාග්‍යතුන් වහන්සේ මෙන්න මේව තමයි ඒ දෙවියෝ මගෙන් ඇහුවේ. අහලා මට කිව්වා පින්වත් භික්ෂුව මෙන්න මේ ප්‍රහේලිකාව ඉගෙනගෙන ගිහින් භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණ වරුන් සහිත මේ ලෝකයේ මේට පිළිතුරු දෙන්න පුළුවන් කෙනෙක් තථාගතයන් වහන්සේ හැර තථාගත ශ්‍රාවකෙක් හැර එයින් ඉගෙනගත්තු දෙයක් කෙනෙක් උපුටා දක්වන්න පුළුවන් කෙනෙක් හැර වෙන කාටවත් මේ ප්‍රශ්නේ උත්තර දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මොකක්ද මේ තුම්බස කියන්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රැට දුන් දානවා කියන්නේ මොකක්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දවල්ට ඇවිලෙනවා කියන්නේ මොකක්ද? ස්වාමීනි බ්‍රාහ්මණයා කියන්නේ කවුද? ස්වාමීනි ඥානවන්ත තැනැත්තා කියන්නේ කවුද? ස්වාමීනි ආයුධය කියන්නේ මොකක්ද? හාරනවා කියන්නේ මොකක්ද? දොරාගුල කියලා කියන්නේ මොකක්ද? ගිම්බ කියලා කියන්නේ මොකෙක්ද? ද්විදාපතෝ දෙමන් සන්දේ කියලා කියන්නේ මොකක්ද? පෙරහංකඩේ කියලා කියන්නේ මොකක්ද? ඉබ්බා කියලා කියන්නේ කාටද? කාසිසුනා. මස් කපන කොටෙයි පිහියයි කියලා කියන්නේ මොනවාද? මස් වැදැල්ල කියන්නේ මොනවාද? නාගයා කියන්නේ කවුද? එතකොට ප්‍රශ්න ආසියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා පින්වත් භික්ෂුව තුම්බස කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් මෞපියන් නිසා උපන් ආහාර පාන ආදීන් යැපෙන අනිත්‍ය වූ ඉලීම් පිරිමැදීන් වලින් බිඳීම් වලින් නැසීම් වෙනසීම් ස්වභාව කොටගත් මේ සිරුරට කියන නමක්. ඉතින් අපි ඔක්කොම කවුද? හුඹස්. හෑ එතකොට හුඹස් බියෙන් යුක්ත හුඹස්. එතකොට තුඹස කියලා කියන්නේ හුඹස කියලා කියන්නේ සාරවත්ද නෙමෙයි. යම් යම් දිවල් පදිංචි වෙලා ඉනවා නේ. දැන් වේය තුඹසක් හැදුවට පස්සේ එක්ක ඒක ගිහිල්ලා ඩිංගලා ඉනවා තලගොයෙක්. එක්ක ගෑරන්ඩියෙක්. එක්ක නායක කවුරු හරි ඩිංගලා ඉනවා. ඒ වගේ යම් යම් දිවල් මේ හුඹසේ රිංගලා තියෙනවා. එතකොට එක එක දේවල් රිංගපු එක එක දේවල් ආපු ඇතුලේ තියෙන දෙයක් තමයි තුඹස. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ශරීරය ගැන මොකක් වගේද? මේක තුඹසක් කියනවා. එතකොට මොනවද මේ සතර මහා ධාතු මේ තුඹසි තියෙන? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. චාතු මහා භූතික සතර මහා භූතයන්ගෙන් හටගත් කයට තමයි මේ තුඹස කියලා කියන්නේ. මව්පෙන්ඩින් මේක සම්භව වුණේ කියනවා. ඔබට මතක ඇති ඒක. මව් කුසක පිහිටනවා ධාතු හයක්. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඤ්ඤාණ ධාතු. යම් දවසක මව් කුසක ධාතු හයක් පිහිටනවාද? ඒක තමයි උපත. ඊට පස්සේ අර මෑණියන් ගන්න ආහාර පාන සාරය කොටගෙන පෝෂණය වෙනවා කර්මානුරූපව. ඇයි විඥානේ සම්බන්ධ වෙලා නැති වෙන්නේ? මොකද උපදින්නේ භවයේ ප්‍රත්‍යය. භවයේ කිව්වේ ඔව් අපි සංසාරේ රැස් කරන ලද කර්මයට අනුව තමයි උපත තියෙන්නේ. ඒ කියන්නේ කර්ම විපාකයක් හැටියට නේ. බුද්ධ දේශනාවේ තියෙනවා කම්ම විපාකෝ අචින්තියෝ. එතකොට කර්මයේ විපාක දෙන ආකාරය අපට හිතන්න බෑ. අපේ හිතේ තියෙන මේ හිතීමේ කල්පනාව බොහොම සීමා සහිතයි. අපේ කල්පනාවට තියෙන සීමාවන්. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ කම්ම විපාක, කර්මයේ විපාක දෙන ආකාරය අවසිතල ඉවර කරන්න බෑ කියනවා. ලෝක විශ්ව වාචින්තියෝ. ලෝකයේ සම්බන්ධයේ ස්වභාවය සිතල ඉවර කරන්න බෑ කියනවා. එක දවසක් තරුණෙක් ලෝකය ගැන කල්පනා කරන්න කියලා හිතුවා. මම දැන් ලෝකය ගැන හිතන්න ඕනේ කියලා සමාගාව කියලා පොකුණක් තිබ්බා. ඒ පොකුණ ගාවට ගිහලා වාඩි වෙලා හිතුවා මම දැන් ලෝක ගැන හිතනවා කියලා හිතන්න පටන් ගත්තා. මෙයා හිත හිත හිටිය අර පොකුණ දිහා බලාගෙන. එතකොට මෙයාට පේන පොකුණ නෙළුම්. මෙයාට අර නෙළුම් දණ්ඩකට මෙයාගේ අවධානය යොමු වෙලා ඉදිය බලන් තමයි අර ලෝකය ගැන හිත හිතේ. එකපාරට මෙයාට පේන නෙළුම් දැල්න අස්සින් ස්රූස් ගාලා පිරිසක් ගියා. හෝ ගාලා පිරිසක් ගියා නෙළුම් දණ්ඩක් අස්සින්. දැකපු ගමන් මේ තරුණය බය වුණා. බය වෙලා මිනිස්සු නිගුවා මේන් බලාපල්ලා. මේ නෙළුම් දණ්ඩක් අස්සින් මහා සේනාවක් යනවා කිව්වා. මිනිස්සු කිව්වා උඹට පිස්සු. උඹ පිස්සෙක් කිව්වා. නෙළුම් දණ්ඩක් අස්සින් කොහෙද යෝධයෝ සේනා යන්නේ කියලා ඇහුවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි ඇත්තට මේක සිද්ධ වුණා කිව්ව වෙලාවේ. සුරාසුරු විද්‍යාවක් වුණා කිව්ව වෙලාවේ ලෝකේ. සුරාසුරු විද්‍යාවක් වෙලා අසුරේ පෙරදිලා නෙළුම් දණ්ඩක් අස්සින් කිව්වා ගියේ. දැන් ලෝකේ සාමාන්‍ය මිනිස්සුෙකුට හිතා ගන්න පුළුවන්ද මේ ලෝක ස්වභාවය? සාමාන්‍ය මිනිස්සුෙකුට අහලකටවත් හිතනවා තියා සිටිවිලි කොනකටවත් එන්න බෑ. ලෝක ස්වභාවය. ඉතින් කියන වහණෙනි ඒ වෙලාවේ මේ සුරාසුර යුද්ධයක් වෙලා නෙළුම් දණ්ඩක් අස්සින් දිව්ව කියනවා අසුරයෝ. අපිට හිතෙන්නේ දුවන්න නම් පාරක් ඕනේ කියලා. නේ? පාරක් ඕනේ, වාහන ඕනේ. අපිට ලෝක ස්වභාවය ගැන නොදන්නාකමයි. බුද්ධ විශ්ව වාචින්තයෝ බුදුවරු ගැන හිතන්න යන්න එපා කිව්වා. බුදුරජාණන් වහන්සේලාට කරන්න පුළුවන් දේවල්, උන්වහන්සේලාගේ ක්ෂේත්‍රය මොකද හිතන්න එපා කිව්වා. ඇයි හිතන්න එපා කිව්වේ? ඒක හිතන්න ගිහිල්ලා විඝාතස්ස භාගීයස්ස නිකන් නැති අවුලකට භාජනය වෙනවා. නැති අවුලකට භාජනය වෙනවා. එතකොට උන්වහන්සේ දේශනා කළේ ඒක උමතු වෙනවා. ඔය හිතන්න කිව්වා. උවමනා කරන කාරණෙන් තමන් ගිලිහි යනවා. ඊට පස්සේ බුදුවරු කොහොමද උන්වහන්සේලා කල්ප කොච්චර පෙරුම් පුරනවද, උන්වහන්සේලාගේ ස්වභාවය මොකද්ද, උන්වහන්සේලාට ආ වැටෙන්නේ මොනවද කියලා අපි හොයන්න ගත්තොත් බුද්ධ වචන ඉක්මවා යනවා අපි. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද? බුද්ධ විෂය අචින්තිය. බුදුරජාණන් වහන්සේලා ගැන අපට හිතලා නිම කරන්න බෑ. ඊළඟට උන්වහන්සේ දේශනා කළා ඥාන විෂය අචින්තිය. ධ්‍යාන විෂය. ධ්‍යානයක් ඇති වුණාට පස්සේ ඒ ධ්‍යානයේ පාදක කරගෙන සිදුවෙන දේවල්. ඒ ධ්‍යානේ මොකද්ද? ඒක කොහොමද වෙන්නේ? ඒවා අපිට හිතලා ඉවර කරන්න බෑ කිව්වා. අචින්තියයි. එතකොට මේවා අචින්ත්‍ය දේවල් හැටියට උන්වහන්සේ පෙන්වන්නේ. එතකොට මේවෙන් අපිට පේනවා මෙවැනි අචින්ත්‍ය දේවල් උන්වහන්සේ දේශනා කරලා තියෙන නිසා අචින්ත්‍යයි. උන්වහන්සේ අපිට හිතන්න පුළුවන් කොටස දේශනා කළේ. මේ හිතන්න පුළුවන් කොටස ඕන කෙනෙකුට හොඳට නුවණ තියෙන කෙනෙකුට හිතන්න පුළුවන්. ඉතින් උන්වහන්සේ දේශනා කළා මේ ශරීරය ගැන මේක කුමක් වගේද කිව්වා? තුඹසක් වගේ කිව්වා. තුඹසක් වගේ කිව්වා. මේක ඔවදන් අපි දන්නවා තුඹසි තියෙනවනේ සිදුරු. ඒ වගේ මේකේ තියෙනවා ඔව් ඇස කන නාසය දිවකය මනස කියලා තියෙනවා කාන සිදුරු නාස සිදුරු ආදී සිදුරු තියෙනවා. මේක සිදුරු තියෙන තුඹසක් වගේ කිව්වා. බෞපියන් නිසා හටගත් සතර මා ධාතුන්ගේ එක්වීම ඇති ආහාර පාන ආදීන් පෝෂණය වෙන අනිත්‍ය වූ හිලීම් පිරිමදීන් ඇති කැඩී බිඳී යන ස්වභාවය ඇති වෙනසී යන ස්වභාවය ඇති මේ ශරීරයට කියන නමක් තුඹස. ඊර්වසේ බුදුරජාණන් වහන්සේ වදාලා කුමාර කස්සපයන් වහන්සේට රාත්‍රියට දුන් දානවා කියලා කියන්නේ පහෝදා කරන්න තියෙන වැඩ ගැන කල්පනා කර කර ඉන්නවා. හෙට කරන්න තියෙන වැඩ ගැන අද කල්පනා කර කර ඉන්නවා. හෙට අරකට මෙහෙම කරන්න ඕනේ. හෙට අරකට දෙන්නම් වැඩි. ලියන්නම් පෙස්සම. දැන් මේවා කල්පනා කර කර ඉන්නවා. ඔව් ඊට පස්සේ හිතනවා දැන් කරන්න ඕන දේවල් ටික රැයතිසි. එයි නිින්ද යන්නේ නැහැ එතකොට. සුසුම් හෙලනවා. හති වැටෙනවා. රැයතිසි දුන් දානවා. පහෝදාට ඔව් කරන දේවල් ගැන තමයි මම මෙහෙමයි කරන්නේ මේකට. මම මෙහෙමයි කරන්නේ මේකට. මෙහෙම කරන්න කිකි ඉන්නවා. මේකට කියනවා තුඹස දුන් දානවා කියන්නේ. එතකොට රැයට මේ තුඹස් ටික ඔක්කොම දුන් දානවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුමාර කස්සපයන්ට දවල්ට මේ තුඹස් ගිනි ගන්නවා. රත්ත්‍යං අනුවිතක්කිත්වා අනුවිචාරිත්වා රැතිසේ කල්පනා කර කර කල්පනා කර කර හිට දිවා කම්මන්තේ පාවයදී දවල්ට ක්‍රියාව යොදවනවා. දවල්ට ක්‍රියාව යොදවනවා කායේන වාචාය මනසා. කයිනුත් වචනේනුත් මනසෙනුත් දවල්ට ක්‍රියාව යොදවනවා. රැයට පැලෑන ගහනවා. දවල්ට තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒකට කියනවා කියන්නේ ඒකට මොකද්ද කියන්නේ තුඹස ගිනි ගන්නවා. තුඹස ගිනි ගන්නවා දහවල. එතකොට බලන්න මේ තුඹස රාත්‍රියට දුන් දානවා. උන්වහන්සේට මේ කොච්චර ලස්සන මේක වැටහෙනවද නේ. අනික දෙවියෝ බලන්නේ කල්පනා කරපු විදියනේ. දෙවියෝ කොහොමහරි කල්පනා කරලා ගැට ගැහුවා ප්‍රශ්නයක් හොයන්න බැරි වෙන්නේ නේද? උන්වහන්සේ ඒ දෙවියෝ කියනවා මේ මේක විසඳන්න නම් පුළුවන් එක්ක බුදු කෙනෙකුට. එහෙම නැත්නම් බුදුරජුන්ගේ ශ්‍රාවකයෙකුට. එහෙම නැත්නම් ඒක අහගත්තු කෙනෙකුට මිසක්කා වෙන කෙනෙකුට නම් බෑ. හැබැයි ඒක හරි බව පේනවා. මේක ලේසි කෙනෙකුට තෝරන්න බෑ. බ්‍රාහ්මනෝතිකෝ භික්ඛු තථාගතස්සේතං අදිවචනං අරහතෝ සම්මා සම්බුද්දස්ස. භික්ෂුව බ්‍රාහ්මණයා කියලා කියන්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට කියන නමක් කියනවා. ඒතර මෙතන බ්‍රාහ්මණයා කියලා කිව්වේ මේ සාමාන්‍ය බමුණන් නෙමෙයි. සාමාන්‍ය බමුණන් ගැන අනගාරික දාන පාත්‍ර මම හොඳට කියලා තියෙනවා. ගඳ ගහන අමුඩෙත් ඇඳගෙන පූණ නූල දාගෙන ඉන්න උබලන්ට මොනවද තියෙන්නේ කියලා ඇහුවා සාමාන්‍ය බමුණන්ගෙන්. දැන් මෙතන කියන්නේ බ්‍රාහ්මණ කියලා ඒක ඒ අර්ථයෙන් නෙමෙයි. බුදුන් කියන්නේ කෙලෙස් බැහැර කළ කෙලෙස් ප්‍රහාණය කළ කෙනා කියන අර්ථයෙන්. එතකොට කෙලෙස් ප්‍රහාණය කළ නිකන් කෙනා නෙමෙයි කියන්නේ. කෙලෙස් ප්‍රහාණය කරලා අන් අයට මාර්ගය පෙන්වන කෙනා. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ ලොකු වෙනසක් තියෙනවා. මොකද වෙනස? සම්මා සම්බුදුරජාණන් වහන්සේට පුළුවන් බුද්ධ ශාසනයක් පිහිටවන්න. පසේ බුදුරජාණන් වහන්සේ නමකට ශාසනයක් පිහිටවන්න බෑ. බුද්ධ ශාසනය පිහිටවන්න පුළුවන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් පිහිටවන්න පුළුවන්. එතකොට මේ වැඩපිළිවෙලට පැමිණෙන ශ්‍රාවකයා මේ වැඩපිළිවෙල තුල ඒ කියන ආකාරයට කළොත් එතකොට ඒ ශාසනය තුලින් ලබා ගන්න තියෙන ඔව් පරමාර්ථය අත්පත් කර ගන්න පුළුවන්. එතකොට මේ වැඩපිළිවෙල බිහි කරන්න පුළුවන් කාටද? සම්මා සම්බුදු කෙනෙකුට පමණයි. පසේ බුදුරුන්ට නෑ. ඒත් පසේ බුදු පහළ වෙන්නේ ඔව් බුදුරජාණන් වහන්සේ නම පහළ වී සිටින කාලේ නෙවෙයි. දැන් අපි ගත්තොත් දැන් ඔන්න මේ දැන් අපි ගත කරන කාල පරිච්ඡේදයේ පරිහානි කාලයක්ද දියුණු කාලයක්ද මේකට කියන්නේ පරිහානි යුගය කියලා මේක පිරිහි පිරිහි යනවා පිරිහින් මොනවද සිහිය නුවණ වීරිය මේව තමයි පිරිහින්නේ වීරිය කියලා මෙතන අදහස් කරන්නේ මොකද්ද ඔව් කුසල් පුදව ගන්න තියෙන වීරිය පිරිහිනවා අකුසල් ප්‍රහාණය කරන්න තියෙන වීරිය පිරිහිනවා මේ කුසල් මේ අකුසල් කියලා දැනගන්න පුළුවන් ශක්තිය පිරිහිනවා සිහිය පිරිහිනවා එතකොට මේක විමසලා තෝරා බේරා ගන්න තියෙන හැකියාව පිරිහිනවා නුවණ මෙව පිරිහිලා සාමාන්‍ය ලෝකෙකින් කාල බිල ඉදී හැබැයි මේක පිරිහිලා පිරිහිලා ගිහිල්ලා අවුරුදු 10ට පිරිහිනවා ඒ කාලේ පසේ බුදුරු පහළ වෙන්නේ නැහැ ඊට පස්සේ අවුරුදු 10න් පස්සේ විශාල යුද්ධයක් වෙනවා ඇවිල්ලා බොහොම සුළු පිරිසක් ඉතුරු වෙනවා ඒ පිරිස ආය පොඩ පොඩ ගුණධර්ම දියුණු කරගන්නවා දියුණු කරගෙන මේ වර්ධනය වෙනවා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000 දක්වා එතකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ යුගයේ පහළ වෙන්න කලින් තමයි පොඩ්ඩක් කාලයක් එනවා පසේ බුදුරුන්ට එහෙමයි අපි මේක තේරුම් ගන්න ඕනේ ඒ කියන්නේ දැන් අර ප්‍රඥාවන්තයින් පහළ වෙන යුගයක් එනවා ඒ ප්‍රඥාවන්තයින් පහළ වෙන යුගයේදී සම්බුදු කෙනෙක් පහළ වෙන ඉස්සර වෙලා පසේ බුදුරු පහළ වෙනවා එතකොට සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඉස්සර වෙලා පසේ බුදුරු පහළ වෙනවා දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී මනුස්ස ලෝකේ පසේ බුදු කෙනෙක් ඉඳලා තියෙනවා මාතංග කියන නමින් ගෞතම බුදුරජාණන් වහන්සේ උපදිනවා කියලා කරුණ වෙනකොටම අර පසේ බුදුරජාණන් වහන්සේ පිරිනම් පෑවා ඊට පස්සේ පසේ බුදු යුගය ඉවරයි ඊට පස්සේ එන්නේ මොකද්ද සම්මා සම්බුදු යුගය එතකොට දැන් මේ සම්මා සම්බුදු යුගයත් ඔව් අවසන් වේගෙන යන කාලේ ඊට පස්සේ අවසන් වෙලා මේ ධර්ම මාර්ගයේ කුසල් මාත්‍රිය කතා නොකොට මේක නැති වෙලා යනවා දැන් මේ බටහිර රටවල වගේ නැති වෙලා යනවා නැති වෙලා ඒ කියන්නේ ලෝකේ බොහෝ රටවල කුසල් අකුසල් මාත්‍රයක්වත් කතා කරන්නේ දන්නේ පිටින් හොඳට කියවල් හදාගෙන ඉන්නේ ඉතින් ඔව් එතකොට මේගොල්ලන්ට ජීවිතයෙන් ලොකු වැටහීමක් නැහැ ඉතින් සතුන් කෙරෙහි අනුකම්පාව ඉතින් මේ වගේ පොඩි පොඩි දේවල් තියෙන නමුත් දන්නේ නැහැ කර්මය ගැන දන්නේ නැහැ කර්ම විපාක ගැන සාසනේ නැහැ නේ සාසනේ නැහැ දන්නේ නැහැ මොකක්වත් ඔන්න ආසනීප වෙලා ඉස්පිතාලේ ඉන්නවා මෙයා ගිහලා කියනවා මැරෙන්න ඉන්ජෙක්ෂනක් ගහන්න කියලා ඒක සම්මත කරගන්නවා ආසනීප වෙච්ච කෙනෙකුට එහෙම වුණාට කමන්නේ නැහැ කියලා ඉතින් ඒ ඔස්සේ බලන්නේ එතකොට හරියට මේ මිනිස්සුන්ට මේ යුගයේ ආනන්ත විපාක කර්ම සිද්ධ වෙන්න පුළුවන් හරියට පුළුවන් ඔව් සමහර තැන්වල කියනවා දරුවන් කුසට ආවට පස්සේ නැති කළාට කමක් නැහැ කියනවා. එතකොට හරියට මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙනවා. විද්‍යා දෘෂ්ටි හරියට වැඩි වෙනවා. ඇයි පිම්පව් දන්නේ. කර්ම කර්ම විපාක දන්නේ නැහැ. මෞපියෝ දන්නේ නැහැ. එතකොට එහෙම ලෝකයක් තමයි දැන් තියෙන්නේ. ඒ එන්න එන්න වැඩි වෙනවා. අවේ ඉතින් හොදට ඉඳී ඉතින්. යන්නේ ඉන්න පහසුකම් ඇති වෙයි. ඒව මේ ඒව හදාගන්නේ. ඇයි දැන් ගොඩක් විට මට හිතෙන්නේ මේ දැන් වර්තමාන වෙන්නේ දැන් ගොඩක් අපි දන්නේ නේද දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල වුණතරන් සීනාවක් ඉන්නවද කියලා අපි දන්නේ නැහැ අපිට පේන්නේ සමහරට එයා චුත වෙවි එනවා දැන් ඒව හිස් වෙනවනේ කාලයක් යනකට සිනක නැහැ නේද එතකොට චුත චුතේ මනුස්ස ලෝකෙට එනවා මනුස්ස ලෝකෙට ආවට පස්සේ මනුස්ස ලෝකේ ධර්මයේ නැහැ මෙතනින් පහළට වැටෙනවා එහෙමයි වෙන්නේ ඇත්තේ ඊට පස්සේ මොකද වෙන්නේ දිව්‍ය ලෝකවල ආයේ එන්න පිරිස අඩු වෙලා යනවා වේගෙන් අඩු වෙනවා ආවස ඉවර වෙන ගාන ඒගොල්ලෝ චුතිවි පල්ලෙහාට වැටෙනවා මනුස්ස ලෝකෙට එනවා මනුස්ස ලෝකෙදි හොඳට ලස්සනට කාලා බිලා ඉන්නවා දන්නේ නැහැ මොකක්වත් කියා දෙන්න කෙනෙක් නැහැ සිහිනුවන දියුණු කරගන්න බෑ පිරිහිලා වීරිය දියුණු කරගන්න බෑ පිරිහිලා ප්‍රඥාව ඉස්මතු වෙන ධර්මයක් නැහැ ධර්මයේ මතු වෙන දෙන්නේ නැහැ එතකොට මොකද වෙන්නේ මේ ජීවිතේ කාලා බිලා ජීවත් වෙන්න දරන වැයීමේදී අකුසල් රැස් වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ මෙතන ඉස්සල වැටෙන හතර පායට එහෙම තමයි බොහෝ දෙනෙකුට සිද්ධ වෙන්නේ එතකොට මෙහෙම තියෙන ලෝකෙක කලාතුරකින් තමයි අර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මේ ජීවිතය ගැන කියලා දෙන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා බ්‍රාහ්මණයා කියලා කියන්නේ කාටද තථාගතාරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේටයි ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ පින්වත් භික්ෂුව සුමේද කියලා කියන්නේ සීකස්සේතම් භික්ඛුනෝ ආදි වචනයි. සීක භික්ෂුවට කියන නමක් කියනවා. සීක භික්ෂුව කියන්නේ කවුද? ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු කරන කෙනාට කියන නමක්. කාට කියන නමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු කරන කෙනාට කියන නමක්. දැන් අපි සීක කියන එකේ සාමාන්‍ය අර්ථය පුහුණු වෙනවා. පුහුණු වෙනවා. එතකොට පුහුණු වෙන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්නයි. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්න පුහුණු වෙන කෙනා මොඩීද්ද ප්‍රඥාවන්තයෙක්ද? ප්‍රඥාවන්තයෙක්. ඒ කියන්නේ යා ඉස්සල්ලාම දැන් ඔන්න අප තුල තියෙනවා අභ්‍යන්තර ජීවිතයේ තියෙන විශේෂ උපකරණයක්. මොකක්ද මේ උපකරණේ නම? ඔව්, යෝනිසෝ මනසිකාරය, නුවණින් විමසීම. ඒක සීන්නේ වැඩ කරන්නේ නැතුව ඔහේ තියෙනවා. දන්නේ අපි. එතකොට මෙයාට ඇහෙනවා චතුරාරි සත්‍ය ධර්මයේ. ඇහෙනකොට මේ චතුරාරි සත්‍ය ඇහෙනකොට මොකද වෙන්නේ? අර යෝනිසෝ මනසිකාරය මතුවෙලා ඒ චතුරාරි සත්‍ය විමසන්න ගන්නවා. තේරුම් ගන්න බලනවා. එතකොට මෙයාට මේ ධර්මයේ කෙරෙහි ඇති වෙනවා පැහැදීමක්. එහෙම යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ. ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය තුලින් එයා මාර්ගයට පැහැදීම තුල එයා හිතනවා මේ මාර්ගේ මම යන්න ඕනේ කියලා. ඊට පස්සේ එයාට වාසනාව තිබුණත් ඒ වාසනාව අනුව එයා මේ මාර්ගේ තම තම නන්න පමණින් යනවා. එතකොට ඒකිනා සීක මේ ධර්ම මාර්ගේ පුහුණු වෙන එක්කිනාට තමයි ඥානවන්තයා කියලා කියන්නේ. සත්තං ආයුධය. ආයුධය කියන්නේ අරියායේතම් පඤ්ඤාය ආදි වචනං ආර්ය වූ ප්‍රඥාවට කියන නමකි. ආයුධ කියලා කියන්නේ මොකද්ද? ආර්ය වූ ප්‍රඥාවට කියන නමකි. අනිත්‍යදී අනිත්‍ය වශයෙන් දැකීමේ කුසලතාවය. දුක්දී දුක් වශයෙන් දැකීමේ කුසලතාවය. අනාත්මදී අනාත්ම වශයෙන් දැකීමේ කුසලතාවය. හේතුඵලදී හේතුඵල වශයෙන් දැකීමේ කුසලතාවය. මේ කුසලතාවයට තමයි ප්‍රඥාව කියන්නේ. මොකද ප්‍රඥාවන්ත එක්කෙනා ඒ නුවණෙන් විමසන්නේ යථාභූත ඥානෙ ඇති වෙන ආකාරයටයි. එතකොට යථාභූත ඥානෙ ඇති වෙන ආකාරයට නුවණින් විමසන එකට එයාට තියෙනවා මොකද්ද? ආර්ය වූ ප්‍රඥාව. එතකොට ආර්ය වූ ප්‍රඥාවෙන් තමයි යා මේ තුඹස තුඹස හරන්නේ. ආර්ය වූ ප්‍රඥාවෙන් බුදුරජාන් වහන්සේ වදාරනවා පින්වත් භික්ෂුව හරනවා කියලා කියන්නේ වීරියට. විරියාරම්භත් සීතං ආදි වචනං පටන්ගත් වීරියට කියන නමක් කියනවා හාරනවා කියන්නේ. ඇරිල්ලේ නම් හැමෝටම බෑ. ඒ තුඹස හැමෝටම තියෙනවා. තුඹස හැමෝටමත් තියෙනවා. ඒ හැම තුඹසක්ම දුනුත් දානවා. රාත්‍රියට දුන් දානවා. ඇවිලිනවා. මේ බ්‍රාහ්මණයා නෑ මේක හාරපන් කියන්නේ. ඊළඟට ඔව් ඥානවන්ත පුද්ගලයාත් දන්නේ කියන්නේ ඉන්නවද කියලා. ආරි ප්‍රඥාව කාලඟ තියෙනවද කියන්නේ දන්නේ නැහැ. ඒක හරන්නේ යා කොහොමද කියලා අපි දන්නේ නැහැ ඒක. දැන් බලන්න ඒක කොච්චර පිනක් ඕනේද? විරියාරම්භත් සීතං ආදි වචන මේ පටන්ගත් වීරියට කියන මේ කියන්නේ. මොකද්ද මේ වීරිය කියලා කියන්නේ? වීරිය කියන්නේ මොකද්ද? ඔව් කුසල්. දැන් අපිට දැන් බලන්න මේ වීරිය කියන එක හරියට හඳුනාගත්තේ නැත්නම් අපිගම කෙනෙක් ඉන්න තපස් කරනවා. තපස් කරද්දී තනු කකුලෙන් හිටන් ඉන්නවා. මම දවසක් හිටගෙන ඉන්නවා කියලා. බැලු බැලමට පේන්නේ මොකද? ඒක වීරියක් වගේ. සමහර විට යාට බෑ උපන් ද්වේෂය මැඩලන්න. එතකොට උවමනා වීරිය නෑ. එහෙම වෙන්න බැරිද කෙනෙකුට? පුළුවන්. නමුත් උපන් ද්වේෂය ප්‍රහාණය කරගන්න පුළුවන් නම්, උපන් මාන්නේ ප්‍රහාණය කරගන්න පුළුවන් නම්, එකට එක කිරීම ප්‍රහාණය කරගන්න පුළුවන් නම්, වෛරය ප්‍රහාණය කරගන්න පුළුවන් නම්, ආශාව ප්‍රහාණය කරගන්න පුළුවන් නම් මේක තමයි වීරිය. ඊළඟට පුළුවන් නම් මෙත්සිත දියුණු කරගන්න පුළුවන් නම්, සිහිය දියුණු කරගන්න පුළුවන් නම්, ඊළඟට නුවණින් විමසීම දියුණු කරගන්න පුළුවන් නම්, කරුණා මෛත්‍රිය අනුකම්පා දියුණු කරගන්න පුළුවන් නම් ඒක තමයි වීරිය. ඒ වීරිය ඇති කරගන්න තමයි අමාරු. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වීරිය ඇති වෙන්නේ කොහොමද? ආර්ය වූ ප්‍රඥාවෙන් හාරද්දී. තුබස හාරන්නේ මොකෙන්ද? ආර්ය වූ ප්‍රඥාවෙන් හාරද්දී ඉස්සල්ලාම හම්බ වෙන්නේ මොකද්ද? තුබස වහගෙන තියෙන දොර අගුල. දුරාගුලහු වෙන්නේ. දුරාගුලු ගලවන්න කියනවා. දුරාගුලු ගලවන්න කියනවා තුඹසේ තියෙන දේවල් ටික හොයාගන්න. මොකද්ද දුරාගුල? මේකේ තියෙනවා ලංගීතිකෝ භික්ඛවේ අවිජ්ජායිතං අදිවචනං. දුරාගුල කියලා කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඔව් දුක ආර්ය සත්‍යයක් කියලා දන්නේ නැහැ. දුකේ හට ගැනීමල්ල ඔව් දුක හට ගන්න හේතු වෙලා තියෙන කරුණු ආර්ය සත්‍යයක්. ඒ කියන්නේ හැමදේම පවතින සත්‍යයක් කියලා දන්නේ නැහැ. දුක්ඛ නිරෝධය ආර්ය සත්‍යයක් කියලා දන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. දැන් දුක ගැන කිව්වහම දැන් දුක ඉපදීම දුකයි කියනවා අපි නේ. අවට බැලුව බැලමට පේනවාද ඒක දුකක් කියලා? නෑනේ. කවුරු කියනවා අනේ මට දරු සිඟිත් ලැබෙන්නේ නැහැ. හරි ෂෝක්නේ. කියන්නේද? අනේ අපි ජීවිත පතනවා කියනවා. අපි ඒක දුකක් කියලා පේනවාද? යම් දවසක පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන මව කුසේ පීටියාද? මොකන්ද පීටි? ඉපදීම. යම් තැනක පඨවි ආපෝ තේජෝ වායෝ පීටයිද? එතන පීටන්නේ දුක කියනවා. මොකද මේ දුක එතකොට? දුක ඉපදීම දුකයි කියනවා. දුකයි කියන්නේ මොකද්ද? දුක කියන එක අපිට මෙහෙම තේරුම් ගන්න තියෙනවා. අනාරක්ෂිත බව නිසා ඇති වෙන බයක් එතන නැද්ද? ඉපදෙච්ච දවසේ ඉඳලා ඒ ළමයාට අනිත්‍ය බව පිළිබඳ අනතුරක් නැද්ද? ඒ අනිත්‍ය නිසා ආරක්ෂාවක් නැති බව කියලා එකක් නැද්ද? ආරක්ෂා නැති බව නිසා බයක් නැද්ද? ඒතර ඒ අම්මට දරුවෙක් පිළිසිඳ ගත්තා නම් ඒ පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා ඒ දරුවා පිළිබඳ බයක් නැද්ද? මේ දරුවා මට ආරක්ෂා කරගන්න ඕනේ කියලා. එතකොට ඒ දරුවාටත් ඒ බය ක්‍රමක්‍රමෙන් තේරුම් ගන්නට ඇති වෙනවා. දැන් ඔන්න ඇචකනාසේ දිවකය මනස සකස් වෙනවා. සකස් වෙලා දරුවා උපන්න උපදිච්ච වෙලාවෙ ඉඳලා එයාට බය නැද්ද? කරදරයක් වෙයිද? පොඩි ළමයා කෑ ගහන්නේ නැද්ද පොඩ්ඩක් යහම වෙනකොට? එහෙනම් ඉපදිච්ච වෙලාවෙ ඉඳලා දුක තියෙනවා. ඉපදුනේ මව කුසේ යම් වෙලාවක දෙවිලි ඉඳලා ආරක්ෂාව නැතිකම නිසා ඇතිවෙච්ච බය තියෙනවා. Fear of insecurity. ආරක්ෂාව නැතිකම නිසා ඇතිවෙච්ච බය තියෙනවා. මේ බය දිගටම තියෙනවා. ජාතිපි දුක්ඛ ඔන්න ඉදීම නිසා ඒක තියෙනවා. ජරාපි දුක්ඛ වයසට යනකොට ඒ බය හිටින්නේ නැද්ද? බය තියෙනවා. ව්‍යාධිපි දුක්ඛ රෝග වීම පිළිවෙල බය නැද්ද? දැන් අර ඌරු උණ කඩගත්ති කියලා මුළු බටහිරම හෙලිලාගෙන තාම ගැහෙනවා. මේ රෝග පීඩන හට ගැනීම පිළිබඳ මහා බියකින් පසු වෙන්නේ නැද්ද? මහා විශාල බියකින් පසු වෙනවා. ඇවුවොත් කියනවා අපිට දුකක් නැහැ කියනවා. එතකොට බලන්න ඒකට හේතුව මොකද? අර දුක කියන වචනේ අර්ථය තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. රෝග පීඩන හට ගන්නකොට විශාල දුකක්. අපි ගත්තොත් භයානක රෝගයක් බෝ වෙනවා කියන පස්සේ මට හැදීද මේක කියලා බය හට ගන්න නැද්ද? මං අනතුරටපත් වෙයිද මේකෙන්? මට කරදරයක් වෙයිද මේකෙන්? විශාල බයක් එක්ක තමයි යාට ඉන්න තියෙන්නේ. අනිකේ බය ඇති වෙන වෙලාව හොයන්න බෑ. බය ඇති වෙන වෙලාව හොයන්න බෑ. මොකද හේතුවද? ඒ අනතුර ආපු ගමන් සීසීකට දුවන්නේ නැද්ද? දුවනවා. එතකොට ඒ බය තියෙනවා. ව්‍යාධි පිදුක්කෝ මරණම් පිදුක්කං. ඔව් මරණේ සම්බන්ධයෙන් අනාරක්ෂිත බව පිළිබඳ බය හැමතිස්සෙම තියෙනවනේ. හැමතිස්සෙම තියෙනවා. අප්පේහි සම්පයෝගෝද අප්‍රිය තමන්ට හතුරු තමන්ට අහිතවත් පිරිසක් එක්ක එකදී ඉන්න ලැබුණොත් එයාට තියෙන බයක් නේද? ආරක්ෂාව නැතිකම පිළිබඳ බයෙන් එයා හැමතිස්සෙම ඉන්නවනේ. ඒක ඇගේ දුක නෙමෙයිද? ඒක තමයි දුක. ඊළඟට ප්‍රියෙහි විප්පයෝග දුක්ක. ප්‍රිය වූ කෙනෙක් වෙන් වෙද්දි එයාට කරදරයක් වෙයිද? ඒ නිසා මං අසරණ වෙයිද? ওই දුක තියෙනව නේද? මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය දුක කියනවා. එතකොට මේ දුකට හේතුව කියන මේ පිළිබඳ අවබෝධයක් නැති කම නිසා හැමතැනම තියෙන කොහොමද? අවිජ්ජා නීවරණාන සත්තාන තණ්හා සංයෝජනාන අවිද්‍යාවෙන් වැසී තණ්හාවෙන් බැඳී ඉන්න සත්වයාට හටගන්න තණ්හාව තමයි අර දුක ආයයම හදලා දෙන්නේ. එතකොට ඒක නැත්තම් දුක නැහැ කියනවා. දැන් ඔබට මේක තේරෙන්නේ නැති අර තියෙන්නේ අදිමුත්තු සාමණේරයන් ගැනනේ හොරු අල්ලගෙන මරන්න හදනවා. ඇයි අරක නැහැ? අනාරක්ෂිත බවෙන් හටගන්න බය ඒක නැහැ. ඇයි දුකට හේතුව ප්‍රහාණය කළා මරණය හම්බ වෙනවා නමුත් මරණය යාට ප්‍රශ්නයක් නෙමෙයි දුක නෙමෙයි ඒක දුකෙන් නිදහස් ඉතින් මේ නිසා ඒ සඳහා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ මුකුත් දන්නේ නැහැ ඒ නොදැන සිටීම තමයි අර තුඹස ලොක් කරලා තියෙන්නේ තුඹසේ ලොක් එක මොකද්ද අවිද්‍යාව ගලවන්න කියනවා ඒක දොරාගුල්ල ගලවන්න ගල්ලා අයින් කරන්න කියනවා ඊට පස්සේ කියනවා ආයමත් වීරිය කරන්න හරන්න කියන මොකද ආයමත් වීරිය කරන ආර්ය ප්‍රඥාවෙන් වීරිය කරන්න ආර්ය ප්‍රඥාන් වීරිය කරනකට ආය තුඹසේ අරප ගමන් අහු වෙනවා තුඹසේ රිංගගෙන ඉන්න කට්ටිය මොකද ඉන්නේ පැන පැන යන සතෙක් ඉන්නවා බලවත් ක්‍රෝධය කියනවා තුඹසාස්සේ ඉන්නේ එහාට මෙහාට පැන පැන මැඩියා බලවත් ක්‍රෝධය නෙමෙති මැඩියා ඉන්නවා කියන එහාට මෙහාට පැන පැන මේ තුඹසේ ඇතුලින් ඒකට ඉන්න දෙන්න එපා කියනවා ඒ තුඹසේ ඇතුලේ ඉන්න මැඩියාව ඔව් අල්ලා ගොඩට වීසි කරන්න කියනවා ඔන්න වීසි කළා දැන් බලන්න මේ ක්‍රෝධය කියන එක සැනකින් පුද්ගලයෙකුට හටගන්න පුළුවන් නේ ඊට පස්සේ උපන් ක්‍රෝධය මැඩලන්න නම් එයාට ක්‍රෝධය ආදීනව දැනගන්න ඕන ඊළඟට තමන්ටම තියෙන ඕනේ ඒක නෝනින් මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ මොකද හේතුව දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මෙන් අපිට තම තමන්ට යම්කිසි තම තමන්ට තමන්ගේ ජීවිතය දිහා බලන්න යම්කිසි කැඩපතක් සකස් කරගන්න උදව් කරනවා එතකොට මේ කැඩපතෙන් මොකද්ද බලාගන්න තියෙන්නේ තමන්ගේ ජීවිතය තමන්ගේ ජීවිතයකින් පේන්නේ නැත්නම් එයාට ඒ කැඩපත හදාගන්න බැරි වෙලා එතකොට තමන්ගේ ජීවිතයට පේනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් එතකොට දැන් තුඹස හරන්න ඕනේ තමාමනේ අන්න එතකොට තමන්ට තමන්ගේ තියෙන දේ හොයාගන්න පුළුවන් නැත්නම් මොකද වෙන්නේ තමන් තුළ ක්‍රෝධය හටගත්තු ගමන් ඇඟිල්ල දික් කරන්නේ කාටද අනුන්ට ඇඟිල්ල දික් කර කර උඹ වැරදි කී කී නිඳා කරනවා මිසක් තමන්ට මොකද්ද වුනේ කියලා හොයාගන්න බෑ ඒ මොකද්ද මේක තමයි ක්‍රෝධෝපායාස ක්‍රෝධය නිසා ඇතිවෙච්ච ඔව් ඇතිවෙච්ච අමාරුවට කියන නමක් ඉතින් මේ නිසා මේ කාලේ තුඹස්සල හරියට ගෙම්බු නේ ගෙම්බු වැඩි එතකොට කියනවා මේ අර ඥානවන්ත කෙනාට කියනවා ආයුධය අරගෙන හාරන්න කියලා මේ තුඹසේ ඉන්න ගෙම්බ වයින් කරන්න අපි හාරන අර ලොක්කෙක් කඩන්න ඕනේ ඉස්සෙල්ලා නේ මොකද්ද ඔව් අවිද්‍යාව කඩනවා කියලා කියන්නේ යම් ප්‍රමාණයකට හරියට තේරුම් ගන්න ඕනේ මොනවද චතුරාර්ය සත්‍ය අර මං කියවා දුක ගැන දුකට හේතු නොනින් නොනීමසන්න පුළුවන් වෙන්න ඕනේ ඊරවස්තාව මෙයාට මේක හොයාගන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ හාරගෙන යනකට කියනවා භික්ෂුවට කියනවා භික්ෂුව අර දෙවියා කිව්වා මේක හාරගෙන යනකට ඊට පස්සේ හම්බ වෙනවා කියලා ඔව් දෙපැත්තම ඔව් ඔව් දෙමන් සංදියක් තියෙනවා මේක හොයාගන්න බැරි කොහේ දැන් දෙමන් සංදියකට આવත් පාර නුදන්නා කෙනේ ඊට පස්සේ යා හිතනවා මම මෙතනින් හැරෙන්නද ඔව් අතනින් හැරෙන්නද මේ පැත්තට යන්නද අර පැත්තට යන්නද මොකද යා හැමතිස්සෙ මෙතන නැවතිලා එහාට මෙහාට කල්පනා කරනවා මෙයාට ස්ථිර ගමන යන්න බෑ දෙමන් සංදිතියෙදී මේ වගේ කියනවා දිමන් සන්දේ කියන්නේ සැකයට කියන නමක් සැකයට කියන නමක් මේ සැකේ ඇතිවෙන්න හේතුව ශ්‍රද්ධාව නැතිවීමයි කුමක්ද ශ්‍රද්ධාව නැතිවෙන්න හේතුව සද්ධර්ම ශ්‍රවණය නොලැබීමයි සද්ධර්ම ශ්‍රවණය ලැබුණත් ශ්‍රද්ධාව ඇති නොවෙන්න හේතුව යෝනිසු මනසකාරී නොයදීමයි මොකද හේතුව සමහර අය ඉන්නවා පොංචි පොංචි සුළු සුළු කරුණවලදී තමන්ගේ ශ්‍රද්ධාවට හානි කරගන්නවා හානි කරගන්නේ මොකෙන්ද ඔය විචිකිච්ඡාව නිසා යන්න ඕන පාර අතහැරලා වැරදි පාරට හැරෙනවා දැන් සමහර අය ඉන්නවා අසනීප වෙනවා අසනීප වුණාට පස්සේ දැන් එයා ශ්‍රද්ධාව තිබ්බනම් මේ ආර්ය සත්‍ය ගැන ඒ අසනීපට බෙහෙත් කරන අතරේ යා දන්නවනම් මම සංසාරේ බොහෝ කලක් ඉපදීපද මෙරි මෙරි ආපු කෙනෙක් මට මේ ජීවිතෙත් ඒක උරුමයි කර්මානුරූප මං ආපු ගමනක් කියලා එයා යම්කිසි මේ අද්භූත විදියට මේ ජීවිතයේ විසඳීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් ගොඩාක් දුරට අපි දන්නවා සමහර අය ගොඩ අසනීප වෙනවා. අසනීප වුණාට පස්සේ යාට සමහර අය කියනවා ඇවිල්ලා ඔයා එන්න. අපි කියන තැනට යන්න. ගිහිල්ලා ඔව් දෙවියන්ගෙන් ඉල්ලා හිටින්න. දැන් මෙයා බිහිත් කරන හතරෙන් දැන් අපි ගත්තොත් මෙයා අවුරුදු 4ක් 5ක් මෙයාගේ අසනීපෙ මෙයා දුක් විඳිනවා. දුක් විඳලා මෙයා යනවා අර ප්‍රයාස කරන තැනට. ගිහිල්ලා සම්පූර්ණයෙන් එයා ඒ යාඥා කරනවා. දැන් මෙයාට තිබුණේ කර්ම විපාක විඳින්න අවුරුදු 5කට නම් යල්ප අයවරයි දැන්. දැන් මෙයාට බිහිත අල්ලනවා එකට. බිහිත අල්ලන එකට මෙයා රැවටෙනවා මට මේ සනීප වුණේ යාඥාවෙන්. ඊරෝසයාට මොකද වෙන්නේ අර සැකේ තිබිච්ච නිසා හරි වැරද්ද හරි පාර මොකද්ද වැරදි පාර මොකද්ද කියලා මෙයා හිතනවා හරි මේ පාර තමයි හරි. අන්න වුණා. ඊරෝසයා අතාරින්නේ මොනවද? යථාර්ථේ පෙන්වා දෙන සාස්තුරුන් වහන්සේව අතාරිනවා. යථාර්ථය අවබෝධ කරන ධර්මයේ අතාරිනවා. යථාර්ථය අවබෝධ කරන මාර්ගය අතාරිනවා. ඒ ඔක්කොම අතහැරලා එයා හිතනවා ඊට පස්සේ ජීවිතේ සෑම දෙයක්ම එතනින් සිද්ධ වෙන කියලා. හැබැයි ඒ සැකේ නැති කරන්න බෑ. ඒත් එයාට ඒ සැකේ ඊළඟ ප්‍රශ්නයක් එනවා. එයා ආයෙ කරන්න ගන්නවා. එතකොට හරියන්නේ නැති වුණොත් මොකද වෙන්නේ? ඊරසීනේ පාරක් වෙනවා. ඊට පස්සේ තව කෙනෙක් කියන ඕක හරියන්නේ නැහැ. ඔයාට විශේෂ අපලයක්. දැන් ඒකින් විදෝ විදෝ වෙනවා. දැන් යාඥා කරනවා. ඒ හරියන්නේ නැහැ විදෝන. විශේෂ අපලයක් තියෙන ඔය අසවල් කෝවිලට යන්න. කියලා අර්ග කරන්න කියනවා. ශීක කරනවා. සමහරට කියනවා නව හඳ බලන්න. ඔව් අලුතින් හඳ බලන් ඉන්නවා. එතන මේ සනීප වෙනවා. මම හිතන මේ සනීප වුණේ සඳ බැලීමෙන්. ඇයි මේ විචිකිච්ඡාව ඇතුණ මේ වෙන්නේ නැද්ද? විචිකිච්ඡාව තුල හොයාගන්න බෑ. සමහර විට මෙයාට තියෙන භූත දෝෂයක්. එතන මෙයා දන්නේ නැහැ මේක. බයනකෝ හැරි තැනකට ගිහිල්ලා එතනින් ඒ භූත දෝෂය අයින් කරනවා. ඊට පස්සේ යා හිතනවා එයා භූත දෝෂය දන්නේ නැහැ යා. එතන යා අසවල් කෙනා තමයි මාව සනීප කළේ. එතකොට මේ වගේ දේවල් හරියාකාර ලෙස තෝර බේර ගන්න බෑ. දිමන් සන්දී හුඹහැ තියෙනකන්. එතකොට අර ඥානවන්ත කෙනා ආරි ප්‍රඥාවෙන් තුඹස හාරගෙන යද්දි තමයි මේක අහුණේ. ඊට පස්සේ මොකද්ද කියන්නේ? බ්‍රහ්මණතුමා මොකද්ද කියන්නේ? ඒ තුඹසේ තියෙන ඒ දෙමන් සන්දි අයින් කරන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව අර දිව්‍ය කිව්ව නේද තව එකක් ගැන. මොකද්ද ඒ? පෙරහංකඩේ. පෙරහංකඩෙන් තමයි පෙරන්නේ. පෙරන පස්සේ රොඩු ටික තමයි පෙරහංකඩේ ඉතුරු වෙන්නේ. එතකොට මේ පෙරණ එක පෙරහංකඩේ මේ පෙරණ එක කියලා කියන්නේ පංච නීවර වලට කියන නමක් කියනවා. පංච නීවරණ වලට කියන නමක්. මොනවද පංච නීවරණ? ආස කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට සිත ඇදිලා යනවා. ඒක මොකද්ද? කාම ඡන්දය. කාම කියලා කියන්නේ ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේට සිත ඇදිලා යනවා කාමච්ඡන්ද. ඊළඟට තරහා ඇති වුණා පස්සේ ඒකටම සිත ඇදිලා යනවා. ඒක මොකද්ද? ව්‍යාපාදය. එහෙම නැත්නම් එනවා ඔව් අකර්මන්නේ. ඒ කියන්නේ මේ ක්‍රියාවකට නගා ගන්න බැරි විදියට කයයි මනසයි හැදෙනවා. ඒ මොකද්ද? තීනමිද්දී. තීනමිද්දී ආපු වෙලාවට දැන් මෙහෙම හිටියට හරියන්නේ නැහැ. ඇයි හිතට අරමුණ ගන්න බෑ. ඒ අරමුණ අකර්මන්නේ වෙනවා. ඒ සිටේ ක්‍රියාකාරීත්වය අකර්මණ. අකර්මණය කියන්නේ ක්‍රියාවට නංවන්න බැරුව යනවා. එතකොට නිදිමත යනවා. එතකොට ඒක තියෙන මෙද්දී. ඊළඟට උද්දච්ච කුක්කුච්ච. සිත විසිරෙනවා. එක්ක පසුතැවෙනවා. එහෙම නැත්නම් විචිකිච්ඡා. සැකේ. මෙව්වා මොනවාද? පෙරහංකඩි. පෙරහංකඩි තයින් කරන්න කියනවා. ඊට පස්සේ කියනවා මේ තවහාරක් යන්න කියනවා තුඹස. තවරන් යන කියනවා ඔව් භික්ෂුව අර දෙවියා කිව්වා ඊළඟට හම්බ වෙනවා කියලා. ඉබ්බෙක්ව ඉබ්බා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය කියනවා. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මේවට උපාදානේ කියන්නේ ඔව් බැඳී තියෙනවා, ග්‍රහණය වෙලා තියෙනවා, අහු වෙලා තියෙනවා, හිර වෙලා තියෙනවා. දැන් අපි හිර වෙලා ඉන්න රූපෙට, හිර වෙලා ඉන්න විඳීමට, හිර වෙලා ඉන්න සංඥාවට, හිර වෙලා ඉන්න සංස්කාර වලට හිර වෙලා ඉන්න විඥාණයට ඉබ්බා කියනවා අයින් කරන්න ඊට පස්සේ කියනවා ආය හාරගෙන යනකොට හම්බ වෙනවා කියනවා ඔව් මාස් කපන කොටේයි පීයයි මාස් කපන කොටේයි පීයයි වගේ කියනවා මේ පංචකාම ගුණ චක්කු විඤ්ඤාණං රූපාණං ဣට්ඨාණං කන්තාණං මනාපාණං පිය රූපාණං කාමෝපසංහිතාණං රජනීයං ඇසින් දැනගන්නා රූප ඉෂ්ඨ කාන්ත මනාප ප්‍රිය ස්වභාවයති ආසාවයති වෙන ඔව් කෙලෙස් හටගන්න යම් රූපයක්ද ඒ රූපයේ මස් කපන කොටි පිහියයි වගේ කියනවා ප්‍රිය මනාප මිහිරි ශබ්දය මස් කපන කොටි පිහියයි වගේ කියනවා ප්‍රිය මනාප මිහිරි සුවඳ මස් කපන කොටි පිහියයි වගේ කියනවා ප්‍රිය මනාප මිහිරි රස මස් කපන කොටි පිහියයි වගේ කියනවා ප්‍රිය මනාප මිහිරි ස්පර්ශය මස් කපන කොටි පිහියයි වගේ කියනවා ඇයි මස් කපන කොටේ තියෙනවා පිහිය තියෙනවා මාසක් නැහැ කපනවා කපනවා කපලා අයින් කරපු ගමන් ආයි කොටේ පිහිය ඉතරයි තියෙන්නේ ඉවරයක් නැහැ නේ ඔව් දැන් බලන්න මාස් කඩේ එක මාස් කපන කොටේ පිහියයි තියෙන හැමදෙස්සෙම කපනවා කපනවා කපනවා කපනවා අන්තිමට බැලුව මොකද්ද තියෙන්නේ කොටේ පිහිය විතරයි මොකුත් නැහැ මේ වගේ කියනවා පංචකාමී මාස් කපන කොටේ පිහියයි වගේ කියනවා ඔක අයින් කරන්න කියනවා අයින් කරා අහුවේ කියනවා කප කප හිටපු එක මාස් වැදල්ලක් තියෙනවා ඒ මාස් වැදල්ල බුදුරජාන් වහන්සේ වදාරනවා මංස පේශීතිකෝ බික්ඛු නන්දි රාගස්සේ තං අදි වචන පින්වත් භික්ෂුව ඔය මාස් වැදල්ල කියලා කියන්නේ ඔව් ආසාවෙන් ඇලීමට කියනවා ඒක ඔහි කප කප ඉන්නවා කියන එක ඉවර වෙනකන් නෙමෙයි කියනවා ආසාවෙන් ඇලීම කියනවා ඒක අයින් කරන්න ඕනේ කියනවා මාස්වැදල්ලත් අයින් කරන්න කියනවා ආශාවෙන් ඇලීමත් අයින් කරන්න කියනවා ඇලීමත් අයින් කරාම ඊට පස්සේ ආය හාරගෙන යනකට හම්බ වෙනවා භික්ෂු නාගෙක් එතකොට අර බ්‍රාහ්මණයා මොකද්ද කිව්වේ නාගයාට මොකුත් කරන්න එපා හිම ඉන්න දෙන්න කිව්වා නාගයත් එක්ක හැප්පෙන්න යන්න එපා කිව්වා නාගයාට නමෝ කරෝහි නාගස්ස නාගයාට නමස්කාර කරන්න කියලා අර බ්‍රාහ්මණතුමා කිව්වේ බුදුරජාණන් වහන්සේ වදාලා නාගෝතික්ඛු බික්ඛු කීනාසවස්සීතං බික්ඛුනෝ ආදි වචනං නාගයා කියලා කියන්නේ ඔව් කීනාශ්‍රව ආශ්‍රවයන් ක්ෂේකල රහතන් වහන්සේට කියන නම නාග එතකොට ඒ ආශ්‍රයන් ක්ෂේකල රහතන්ව තිට්ඨතු නාගෝ නාගතිම සිටීවා මානාගං ඝට්ටේසි නාගයාට නාගයා සමග ගැටෙන්න නොයන්න නමෝ කරෝහි නාගස්සාති නමස්කාර කරන නාගයාට ඉත රහතන් වහන්සේ දැන් බලන්න මේ රහතන් වහන්සේගෙන් තමයි මේ සෑරිල්ල ඉවර වෙන්නේ උඹහා සෑරිල්ල සාහරගෙන යනකට ඉවර වෙලා තියෙන මොකෙන්ද රහතන් වහන්සේගෙන් ඒක රහතන් වහන්සේලා පහළ වෙන්නේ බුද්ධ ශාසනයකයි ඔබට මතක ඇති අර සුබද්ද්‍ර කියලා තාපසේ බුදුරජාණන් වහන්සේ පන්නිර්වාණ මංචකයේ සැතපී සිටිද්දී ඇවිදින් ඇහුවා භාග්‍යවතුන් වහන්සේ මේ සියලු ලෝකේ විවිධාකාර දෘෂ්ටි මතවාද වැඩපිළිවෙළවල් තියෙනවා මේ කිසිවක මේකේ මේ භාග්‍යවතුන් වහන්සේ විස්තර කළ දෙන එකේ සමානත්වයක් තියෙනවද මේ ඔක්කොම එකයිද කියලා ඇහුවා එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ ඕක යන්නේ යන්න එපා මේ කාලේ නෑ කිව්ව ඔය අවුල් ඔය යන්නේ එක. ඔක ඉවරයක්? ඔක ඉවරයක් නෑ කිව්වා. ඊට පස්සේ කියනවා සුභද්‍ර ඔව් පළවෙනි ශ්‍රමණය දෙවෙනි ශ්‍රමණය තුන්වෙනි ශ්‍රමණය හතරවෙනි ශ්‍රමණය යම් තැනක ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඇද්ද කිව්වා. එතන ඉන්නවා කිව්වා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම් තැනක නැද්ද? පළවෙනි ශ්‍රමණයත් නැත. දෙවන ශ්‍රමණයාත් නැත තුන්වන ශ්‍රමණයාත් නැත හතරවන ශ්‍රමණයාත් නැත සුභද්‍රේ මේ ගෞතම ශාසනයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තිබේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තිබෙන නිසා මේ ගෞතම ශාසනයේ තමයි පළවෙනි ශ්‍රමණයා දෙවෙනි ශ්‍රමණයා තුන්වන ශ්‍රමණයා හතරවන ශ්‍රමණයා ඉන්නේ. එතකොට මේ පළවෙනි ශ්‍රමණයා කිව්වේ සෝතාපන්න වෙච්ච කෙනා දෙවෙනි ශ්‍රමණයා කිව්වේ සකදාගාමී කෙනා. තුන්වෙනි ශ්‍රමණයා කිව්වේ අනාගාමී කෙනා. සතරවෙනි ශ්‍රමණයා කිව්වේ රහතන් වහන්සේ. එතකොට මේ සියලු දෙනා ලෝකේ විද්‍යමාන වෙන්නේ යම් තැනක ආර්ය ස්ථාගික මාර්ගයක් තිබේ නම් එතන පවණයි. එතකොට මේ කෙරි දැන් එතකොට අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් මේ මාර්ගඵලලාභීන් සෝවාන් සකදාගාමී අනාගාමී ආදී මාර්ගඵලලාභීන් බිහිවන්නේ ශාසනේ පමණයි. මේ ශාසනේ පමණයි ආර්ය ස්ථාගික මාර්ගය තියෙන්නේ. වෙන තැනක නෑ. ඉතින් මේ නිසා දැන් අර විචිකිච්ඡාව තිබුණොත් කෙනෙකුට කෙනෙක් හිතන්න පුළුවන් මේ අනිත් තැන්වල ආර්ය ස්ථාගික මාර්ගය තියෙනවා කියලා. ආර්ය ස්ථාගික මාර්ගය දන්නේ නැත්නම් දැන් අපි ගත්තොත් කෙනෙක් කියනවා අපි යනවා එන කොහේ හරි කියනවා මගේ ළඟත් තියෙන මැදුම් පිළිවෙත. තව කෙනෙක් කියනවා මගේ ළඟත් තියෙන මිඩල් පාත් කියලා කියනවා. ඒක දන්නේ නැති එක්කන හිතනවා හරි. ඒක දවසක් මට එහෙම කිව්වා ඒක නෝන කෙනෙක්. මදුරාසියේදී මම ඉස්සර අනිකුම මෙහෙමයි මේ අපිට දැන් කාලේ ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ නේ මම මේ විසක්කයකට යනවා කිව්වා සායිබබා බලන්න. ඉතින් මමත් ඉතින් එච්චර මන් දන්නෙත් නෑනේ. මං ඇහුවා මේ ඒ මොකද කියන්නේ කියලා ඇහුවා. එතකොට මම කිව්වා මේ හාඳුනේ එතන තමයි කිව්වා කරෙක්ට් පාත් තියෙන්නේ. ඒ කරෙක්ට් පාත් කිව්වේ හරි මාර්ගේ තියෙන. මං කිව්වා ආ හම්බුණාද යාර හරි මාර්ගේ කියලා ඇහුවා. ආල මං ඇහුවා මේ මොකද කරෙක්ට් පාත්? ඒක මිඩල් පාත් කිව්වා. මේ නෝනා. මං කිව්වා ආ මිඩල් පාත්ද කියලා ඇහුවා. මං මට කියන්න ඔයගේ මිඩල් පාත්. මිඩල් පාත් කිව්වා මැද මාවත. ඒක මැද මාවත කිව්වා. මං කිව්වා මට කියන්න මිඩල් පාත්. ඒක පන්සිල් කිව්වා. ඕන්න දැක්කනේ. පන්සිල්ද? ඔයාට මේ එයාම කියා දෙන්න ඕනවද කියලා. ඔයා අහලා නැද්ද කියලා පන්සිල්. එතකොට බලන්න අර තමන්ගේ හිස් බව වහගන්න අර වචනේ දානවා. එතකොට මේක සිද්ධ වෙන්නේ මොකෙන්ද? මේක සිද්ධ වෙන්නේ සැකේ නිසානේ. සැකේ වුණාට පස්සේ අර කවුද බෝට්ටුවක ගියාලු? බෝට්ටුවද පාරුවද මන්දා? ඒක පෙරලුණා. පෙරලලා දැන් දනිබර ගහලා නැගගත්ත අර කඳට. ෂා මේකනේ හොඳ කියනවා. ඒ වගේ එකක් තමයි තියෙන්නේ. එතකොට දැන් දන්නේ නැති එක්කෙනෙකුට මේ වගේ වචන කියනකොට මේක තමයි මැදුම් මාවත. මේක තමයි මැද පිළිවෙත. මේක තමයි මැද පිළිවෙත ගගා කියනකට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දන්නේ නැති එක්කෙනා මොකද්ද හිතන්නේ? ආ මේ කියන්නේ නම් ඇත්තක් තමයි කියලා ඒකට අහු වෙනවා. එතකොට එහෙමනම් අපි දැනගන්න ඕනේ විස්තර වශයෙන්. දැන් අපි ගත්තොත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා සති, සම්මා දැන් මේක කවුරු හරි කියනවා සම්මා දිට්ඨි හරි දැක්ම, සම්මා සංකප්ප හරි සංකල්ප, සම්මා වාචා හරි වචනේ, සම්මා කම්මන්ත හරි ක්‍රියාව, සම්මා ආජීව හරි දිවි පැවැත්ම, සම්මා වායාම හරි වීරිය, සම්මා සති හරි සිහිය, සම්මා සම හරි හරි හරි කියලා ඔක්කොටම දානවා. එතකොට අහගෙන ඉන්න එක නේදුනා හරි සමාධිය හරි දැක්ම. එතකොට ඕන කෙනෙකුට කියන්න පුළුවන් මගේ දැක්ම හරි දැක්මයි. එතකොට සම්මාදිට්ඨි කියන එක වැරදි විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිවර්තන එකලොත් කවුරු හරි කිව්වොත් මගේ දැක්ම හරි දැක්ම කියලා. ආ එහෙනම් මේකේ නරක වෙන්නේ ඇති කියලා යන්න බැරිද ආයතනට? එතකොට සම්මාදිට්ඨිය කියලා චතුරාරි සත්‍ය පිළිබඳ අවබෝධී සම්මාදිට්ඨිය කියලා නිවැරදි වෙන තාක් අර අවුල තියෙනවා. එතකොට සම්මා සංකප්ප, සම්මා සංකප්ප කියලා කියන්නේ ඔව් නෙක්ඛම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිංසා සංකල්පයයි කියලා අහනතා හරි සිටිවිලි කියලා ගත්තොත්. ආ මගේ ළඟත් හරි සිටිවිලි දිනක ලෝකෙ හැමෝම කියයි. සම්මා වාචා ඔව් බොරු කීමෙන් වෙන්වීම, කේලාම් කීමෙන් වෙන්වීම, පරුස වචනෙන් වෙන්වීම, හිස් වචනෙන් වෙන්වීම සම්මා වාචා කියන එක නොවසන තාක් හරි වචන කියලා කිව්ව අනිත් පැත්තක අපිත් හරි වචන කියන්නේ කියයි. දැන් බලන්න මේන අවුලනේ අද ලෝකෙ මේ අවුල තියෙනවා. හතර සම්මා කම්මන්ත ප්‍රාණඝාතයෙන් වෙන්වීම, සොරකමෙන් වෙන්වීම, වැරදි කාමසේවනයෙන් වෙන්වීම මේක තමයි හරි ක්‍රියාව. එතකොට හරි ක්‍රියා අපිත් හරි ක්‍රියා කරනයි කියයි. අහු වෙනවා. එතකොට සම්මා ජීවය අධාර්මික ජීවිතෙන් වැළකීම එහෙම නැතු හරි දිවි පැවැත්ම කියලා කියනවා. අපිත් හරි දීපවත්ම කිය අපිත් ඉඳන් ගන්නවා, අපිත් ගෙවල් හදනවා, අපිත් රසාල් කරනවා, අපිත් හරි කිය ජීවත් වෙන පිළිවෙල ඕන කෙනෙකුට කියන්න බැරිද? දැන් බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය හරියට විස්තර නොවුනොත් ඒ අරුබුදෙ හිටිනවා. එතකොට සම්මා වායාම හරි වීරිය කියලා පරිවර්තන එකලොත් මොකද වෙන්නේ? इक्या दंग बलन आपित वीरिय करना आपित कुबुरु कटना आपित गोवितं करना आपित रसावल करना आपित दंग ओटी करना आपित आपित हरिवायाम किया है सम्मावायाम किया आपित आत हरिवीरिय किया है ऐसे कोटे में बुद्ध देशना है सम्मावायाम क्या निमकाद्द उपन्नानं अकुसलानं दम्मानं पहानाय चंदन जनिति वायमिति वीरियं आरविति चित्तं पग्गन्नाति पदाहति कोच्चर विस्तर याद सम्मावायाम अट उपन्ना वो आकुसल धर्म प्रहाने करने केमेतु पाद दोनों चंदन जनिति वायमिति व्यायाम करना वीरियं आरविति वीरिये पटंगान्नो चित्तं पग्गन्नाति चित्त दैडिकरेगन्ना पदाहति पदन वीरगान्नो मेक सम्मावायाम ओन के निक्के ना मगे गाव तीन हरी वीरिय क्या है दा इंग्रीसी पढ़े तो लोग खोक को मार दिन वाई का ऐ उक्कट जी में राइट राइट राइट अंडरस्टैंडिंग राइट ही स्पीच की उक्का मत ये नहीं ऐ तो बोले मगे तो ये नहीं उक्का मार दिन वाई ये टेपास ही सम्मा साथी आओ काये कायानुपासी वीरति वेदनासु सातीमा विनय ये लोग या विज्ञान दो मनासंग साम्मा साती ते दो को दान्ने थी कि न हरी सी ही है आ मां सी ही नहीं निकिया उन्हें हैप्पी निकिया दूरी आ कोई आगे सी ही है उन्हें सी ही है दें मितने सी ही किया नमकादे मितने सी ही किलक किया ने ओ साधारण हाथीपाटन के कोम आता आपी केलिस्तान वीरिंग सांपजानो विनय लोके अभिज्ञा दो मनसं बे जीवित तुल लोभ्या दुम्नसत बहर कोट सीय पीटुई में इतो कोट एक एक परिवर्तन नौनु थारी विधि टे दन्ने इट पासे सम्मा समाधि सम्मा समाधि क्या नमकाद्दे बुद्ध रजन नास देशना करने पालेविने अध्याने को हम विस्तर करने काम्यांगिंगिंग आकुसल दर्म्यांगिंग विवेकिंग हटेगा पीठी सुखी ऐसी विचार विचार पीठी सुखी एकाग्रतामिंग तो पाले बने ध्यान आए तो मेवने तू यार क्या नाम है हरि समाधि आए क्या लो उन्नत दिन आपार वर्तनी तो एक देवने ध्याने तुंगने ध्याने हाथरने ध्याने कि न मैं ध्यान हाथर में उगान दोरा गुला एक आयीं करने की न दोरा बोल लगा डालने की न अविद्या में बहर हुए न ना याद है न गंडों ने दुख में एक आयी दुख के हाथ के निम्न में एक आयी दुख नैतिवी में एक आयी दुख नैतिवी में मार्ग में क्या केला आर्यस्तांगी का मार्ग है देने गंडों ने इतने या आर्यस्तांगी का मार्ग है ठीक Hari sihi, hari samadhi kira nang, hari tamu aku. Eka mana Inggrisi rata ni? Iti khawat ada hari setangki marga terungkan ni. Iros tahu kene gawa tiennu. Yat kene magelangat meiti katien ni kila. Itu kote, vichikiccha watien ekina. Ayu dora agul khadala neni. Vichikiccha watien ekina hiti ayina me dekam. Me dekam meka ayila. Tapi katu tar patanjali ki yoga sahasa kene poti dengan yoga loko guna jana peni. Eka tiennu. मैं योग शास्त्र उगाने नो ये गुल्लो साध्दा वीरिय साति समाधि पाण्या योग शास्त्रे लिए उन्हें तुंगने सीवासे क्रिस्तपूर्व उपटागते बुद्ध वचने उपटारगने मैं शरीरी मैं शरीरी टेक गलपला देवा ऐसे कुछ दान्ने दीख के ना हितेनो आह है ना मेके तीनो इंद्रिय धर्म ये ना मेके जाम किसी मार गया ऐ लोग के दागों को मिस्र भी लानती हैं कि मैंने शा बुद्ध रोजान वहाँ से के धर्मे निर्मल विद्यर तीरुन नुगन्ना आतुरु मेकत थारिद केला गुड़ा या विचिकिच्छा विगिन्नी तुम्हें चाहतगन बेरी बने ताकल इति मैंने शा बहुत दर मात्र कतिया गन्नो ने अरे चतुरारे सत्य खतावे दुःख ज्ञाने दुःख निरोध गामनी पटी पदा आर्यस्थांगी कमारगी गने पुद्धों विजयर बुद्धरजानवासे विस्तर करनो हम्मत तनम विस्तर करनो बुद्धरजानवासे देशना करने के तने के महानिनी माम मेवर मे पीहितो भुखाल्यान वैटन मे आर्यस्थांगी कमारग्या कियनो मे काल्यान प्रतिपदा हवे आर्यस्थांगी कमारग्या कियनो मे आर्यस्थांगी कमारग्� तमाय किए ना मैं दुखे निदासीयम पीने से तीन एकम මාර්ගය වෙන මම්මාවත් නෑ කියනවා. හොඳම දේ තමයි මේ ආරයස්ථාගික මාර්ගයේ යම් තැනක තිබේද එතන තමයි කියනවා මේ ලෝකේ පළවෙනි ශ්‍රමණය දෙවෙනි ශ්‍රමණය තුන්වෙනි ශ්‍රමණය හතරවෙනි ශ්‍රමණය ඉන්නේ. එතකොට දැන් ශ්‍රද්ධාවට පැමිණෙනවා කියන්නේ දැන් ඔබ තේරුම් ගන්න කොයිතරම් අමාරුද කියලා. ඒ ශ්‍රද්ධාවට පැමිණෙන්න නම් ඒ ධර්මයේ නියම ආකාරයෙන්ම ශ්‍රවණය කරන්න ඕනේ. නියම ආකාරයෙන්ම ශ්‍රවණය නොකරන තාක්කල් අපි ශ්‍රද්ධාව වහා සැලෙනවා. සැලෙන ශ්‍රද්ධාවට මොකද්ද කියන්නේ? පරිප්ලව පසාද ඉල්පෙන සදහ පරිප්ලව පසාදස්ස පඤ්ඤා න පරිපූර්ති. ඉල්පෙන සදහ ඇත්තහුට ප්‍රඥාව නොපිරේ. ඇයි පිරින්නේ නැති? පහදින්නේ වෙන වෙන දේවල් වලට පහදිනවා. එතකොට මේ පැහැදීම සැනකින් එක්ක පහදිනවා තමන්ට ප්‍රශංසා කරනකන්. එතකොට තමන්ට ප්‍රශංසා කිරීම අතපසු වුණොත් අපහැදුණා. එක්ක පහදිනවා තමන් එක්ක hina වෙනකන්. තමන් එක්ක hina වෙන්න බැරි වුණොත් ඉවරයි. එක්ක පහදිනවා තමන් කියන දේ අහගෙන ඉන්නකන්. තමන්ගේ වචනේ. තමන්ගේ වචනේ අහන්න නැත්නම් ඕන ඒ අතාරිනවා. අනේ අපිට දැනන්නේ අපි දෙන්න ගියා අපි මේක කිව්ව එක කලේ නැහැ නිසා අපි අතහැරියා. ඒ නිසා මේ අතහැරෙන්න තියෙන අවස්ථා 100ක් නම් අල්ලගන්න තියෙන අවස්ථා 1යි. එතකොට මේ අල්ලගන්න තියෙන අවස්ථාව ලැබෙන්න නම් අර පරිප්ලව පසාද නැතුව ඉන්න ඕනේ. පරිප්ලව පසාද කිය මොකද්ද? ඉල්පෙනසදහ. ඉල්පෙනසදහ නැතුව ඉන්න ඕනේ. ඉල්පෙනසදහ වැඩන්නේ නැහැ ඒක. ඒක මේ පහදිනවා මේ නැති වෙනවා. මේ පහදිනවා මේ නැති වෙනවා. මේ පහදිනවා මේ නැති වෙනවා. මේ පහදිනවා මේ නැති වෙනවා. ඒක වැඩන්නේ නැහැ. ඒක ප්‍රඥාවට උදව්වක් නැහැ. ප්‍රඥාට උදව් වෙන මොකෙන්ද? ආකාරෝති කරුණු සහිතව ස්වාධීන වූ ශ්‍රද්ධාවක්. ස්වාධීන ශ්‍රද්ධාවක් කියන්නේ ස්වාධීන කියන්නේ තමාගේ යෝනිසූ මනසිකාරයෙන් තමා නෝනෙන් විමසලා ඇති කරගන්න එක. තමා නෝනෙන් විමසන්න පාදක කරගන්න ඕනේ තමන් හිතින් හදාගන්න මනස්ගත නෙවෙයි. තමන් පාදක කරගන්න ඕනේ නෝනෙන් විමසන්න ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයයි. ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පාදක කරගෙනillෙන් පමණයි තමන්ට ස්වාධීන ප්‍රඥාවක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ ස්වාධීන ප්‍රඥාව ඇති කරගත්තට පස්සේ අයි කාටද බය වෙන්න ඕනේ? ඇයි මේ ප්‍රඥාව තමා සතුව එකක් නේ? ඒක තමා විසින් විමසලා තේරුම් ගත්ත එකක් නේ. තමන්ට මොන ප්‍රශ්නයක් ආවත් ඒක ඒ පස්සේ පස්සේ හැටියට තමන් දකි. ඒක තමන්ගේ ශ්‍රද්ධාවට හානියක් වෙන්නේ නැහැ. තමන්ට ශ්‍රද්ධාවට හානිය නොවෙන්න තමන්ට ඒක පවත්වන්න පුළුවන් වෙනවා. මේ විදිහට තමයි තමන්ගේ ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. ඒ ශ්‍රද්ධාව කරුණු සහිත වූ ශ්‍රද්ධාවක්. ඒ කරුණු මනාවකට තේරුම් ගැනීමෙන් ඇති කරගන්න ශ්‍රද්ධාවක්. බොහෝ කලක් හිතසුව පිණිස පවතින ශ්‍රද්ධාවක්. අන්න ඒ ශ්‍රද්ධාව අපට බොහෝ සෙයින් උදව් වෙනවා, උපකාර වෙනවා. දැන් බලන්න මේ කාලේ වගේ නෙමෙයි බුද්ධ කාලේ ගත්තොත් මීටත් වඩා සංකීර්ණ. නමුත් ඒ කාලේ මිනිසුන්ට තිබුණා සිහිය දියුණු කිරීමේ හැකියාව, නුවණ දියුණු කිරීමේ හැකියාව, වීරිය දියුණු කිරීමේ හැකියාව. ඇයි ඒ කාලේ විමුක්තිය හොයනෝ හොයනෝ කිය හැමෝනේ යනවනේ. මහා කාශ්‍යපයන් වහන්සේ අහනවා බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ මේ සම්මා සම්බුද්ධ අතර පත් නොවී ඔය එක එක්කෙනා සම්බුදුයි කියන්නේ ඇයි කියලා අහනවා. ඒ කියන්නේ බුද්ධ කාලේ ඉඳලා තියෙනවා මමත් සම්මා සම්බුද්ධයි මම සම්මා සම්බුද්ධයි කියලා එක එක අය. එතකොට එහෙනම් ඒ වගේ සම්මා සම්බුද්ධයි කිය කී ඉන්නකොට ඩුප්ලිකේට් අය මොකද්ද වෙන්නේ? ධර්මය අහපු නැති එක්කෙනෙකුට අහං සම්බුදු කෙනෙක් ඉන්නවා යමල්ල බලන්න කියව ගමන් පොඩි බදු බදු බලන්න ලෑස්ති වෙන්නේ නැද්ද? ලෑස්ති වෙනවා. හා යන් යන් බලන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මේ මහා කාශ්‍යපට කාශ්‍යපය ඒක තමයි කියනවා. අවිද්‍යාව කියන්නේ මහා පුදුම එකක් කියනවා. අවිජ්ජා ධාතු පුදුම එකක් වෙන මේ අවිද්‍යාව කියන දේ. ඒකෙන් කියන මේ ඔක්කොම ප්‍රශ්න තියෙනවා. එතකොට බලන්න මේ කාලේ බුදුරජාන් වහන්සේ අරහත් සම්මා සම්බුද්දයි කියලා උන්වහන්සේ දෙවි මිනිසුන් අභියස ප්‍රකාශ කරද්දී එතකොට මම සම්බුදුයි කියලා කියන තවත් අය හිටියා. මම රහත් කියන තවත් අය මේ කාලේ හිටියා. එතකොට මේ කාලේ කොහොමද මේ චාරිකා වඩින ක්‍රමයක් තිබුණේ? වික්ෂුන් වහන්සේලා ගමකට වැඩම කළා, ධර්මය දේශනා කළා, චතුරාර්ය සත්‍ය කිව්වා, ඕන්නේ වැඩියා. ඊට පස්සේ තව පිරිසක් එනවා. ඇවිල්ලා ඒගොල්ලන්ගේ එකක් කියනවා. තව පිරිසක් එනවා. ඒ ඔක්කොම මැද්දින් මියා කොහොමද රැඳිලා හිටියේ? අද පුළුවන්ද එහෙම වෙන්න? අද බෑනේ. අද හැකියාව නෑනේ. අද හැකියාවනේ. හැකියාව තිබුණොත් තියෙන්නේ කලාතුරකින් කෙනෙකුට. තේ නිසා ශ්‍රද්ධාව කියන එක කරුණු සහිතව ඇති කරගත්තොත් ඇති වෙච්ච ගමන් කෙලෙහි ගුණ පිහිටනවා. මම මේ අසවල් ධර්මයේ මම බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඇසුවා. ඒ ධර්මයේ මට අසවල් තැනින් ලැබුණා කියලා. එතකොට ශ්‍රද්ධාවක් තියෙනවා, කෘතගුණක් තියෙනවා, සත්පුරුෂයෙකුත් වෙනවා, ඔක්කොම ගානට පිහිටනවා. ඒක කෘතිමව ගන්න බෑ. ඒක ස්වභාවිකව එන්න ඕනේ. ඒ නිසා එවැනි ශ්‍රද්ධාව ඇති කරගෙන ඔබට ජීවිතාභෝධිය පිණිස මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.